ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ස දොයං විසුසිතෝ කෝයං අඤ්ඤාන ලෝකෝ යේ බොයේන අත්ථිකං චේව නන්ථිකං ච ලෝක සමුදයං ච කෝපඤ්ඤාන යථා භූතං සම්මප්පඤ්ඤාය පන්සසෝ යා ලෝකේ නත්ථි චිත්තෝ න හෝති ලෝක නිරෝධං කෝපඤ්ඤාන යථා භූතං සම්මප්පඤ්ඤාය පන්සසෝ යා ලෝකේ අන්ති චිත්තාන හෝතිති විහාර වාසී ගරුතර මහ සංඝ රත්න අවසරයි සැදවත් වාසනාවන්ත පින්තුනි අද ඇසළ කුණු බොහෝ දිනෙහි ප්‍රේමරෝස් පජිරාරාම විහාරස්ථානයේ ඉමිතිරි පාන්දර සිල් සමාදන් වුණු පින්තුන් බලාපොරොත්තු වන්නේ මේ අවස්ථාවට තියෙන ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සහභාගී වීමටයි. මේ අවස්ථාවේදී පින්තුන්ට ධර්ම දේශනාව සඳහා මාතෝරා ගත්තේ සංයුත්ත නිකායේ කියන කච්ඡාන ගොත්ත කියන සූත්‍රය. මේ සූත්‍රයේ නම තමයි කච්ඡාන ගොත්ත. මේක කලින් මේ පින්තුන් අහල තිබුණා වෙන්නත් පුළුවන් සමායට. අහලද තියෙන්නේ? අහලනේ ආහඳයි. ඒකට අහපු කරුණේවත් අලුත් කරගන්නත් පුළුවන්. නොඅසපු පින්තුන්ට අලුතෙන් දැනගන්නත් පුළුවන්. කච්ඡානගත සූත්‍රය. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ සතරාම දුකෙන් නිදහස් වීමේ ධර්මයක්. වරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අලගත්තුකම සූත්‍රයේදී මහණෙනි මම අතීතයේ දැනුත් මතුවට කරුණු දෙකක් විතරයි දේශනා කරන්නේ කියලා. උන්වහන්සේ කාරණා දෙකයි ලෝකෙට දේශනා කළේ දේශනා කරන්නේ. මොනවද ඒ කරුණු දෙක? දුකත් දුකෙන් මිදීමත් බොහොම හොඳයි. මේ කාරණා දෙක තමයි බුදුහාමුදුරුවෝ ලෝකෙට දේශනා කරන්නේ. එකක් හැටියට වරක දේශනා කරනවා මා දුක පිළිබඳව දේශනා කරනවායි කියලා. ඒ වගේම වෙනත් තැනකදී කාරණා දෙකක් හැටියට කියලා දුක දුකට හේතුව දුක දුක නැති කිරීමත් කියලා දේශනා කරනවා. ඒ වගේම ඒකම තවත් තැනක හතරක් හැටියට චතුරාර්ය සත්‍ය හැටියට දේශනා කරන සූත්‍ර රාශියක ඒකම පින්තුනි ධම්මචක්ක සූත්‍රයේදී පිරිවට ද්වාදසාකාරයේ කියලා දොළොස් ආකාරයකට දේශනා කරනවා. මේ ආකාරයට ප්‍රධාන තේමාව උන්වහන්සේ පුද්ගලයන් අනුව ශ්‍රාවකයන් අනුව විවිධ න්‍යායවලින් දේශනා කළා තියෙනවා. ඒක තමයි විශේෂත්වය. ඒ අහන පුද්ගලයන් සත්‍ය භාවිත කරපු ගුණධම්මට අනුව ඒ පුද්ගලයන්ගේ වැඩිලා තියෙන සද්ධාදී ඉන්ද්‍රිය ගැන සනකලා බලලා විවිධ න්‍යායවලින් අවබෝධ කර ගැනීම පහසු සඳහා බුදුහාමුදුර ධර්ම දේශනා කළා තියෙනවා. මේ කච්ඡානගත සූත්‍රයේ පින්නතුනි අපට දහන් මඟ පිළිබඳව වඩාත්ම නිවැරදි ආකල්පයක් ඇති කරගන්න හේතු වන සූත්‍රයක්. මේක කුඩා සූත්‍රයක්. මේ පින්නතුන් නිතර ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් නිසා අප විශ්වාස කරනවා මේ ඇතුළත් කරුණ මේ අතන තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝකෙට පහළ වුණේ අද වැනි අතක් ඇසළ පොහෝ දිනයක. සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වුණේ වෙසක් පුහුණු දිනක. ඒ වෙසක් පොහෝ දිනක උන්වහන්සේ ලෝකයේ පහළ වෙලා සත්කටි ගෙවලා කාලයක් ගත වෙලා මාස දෙකක ආසන කාලයක් ගත වුණාට පස්සේ උන්වහන්සේ තීරණය කළා. උන්වහන්සේගේ ප්‍රධාන අභිලාෂය වුණේ සම්බුද්ධත්වය ලබා ගැනීමෙන් ලෝක සත්‍ය දුකෙන් නිදහස් කරවීම. ඒ සඳහා මූලික පියවර හැටියට ධර්ම දේශනා කිරීම ආරම්භ කළේ අද වැනි දවසක. එනිසා පින්නතුනි, ලෝකයට ධර්ම රත්නය පහළ වෙච්ච දවස, ලෝකයට සංඝ රත්නය පහළ වෙච්ච දවස අපට ඉතාම වටිනා දවසක්. ඒ දවසේදී උන්වහන්සේගේ සදහම් පණිවිඩය මොකද්ද කියන එක තේරුම් ගැනීම බෙහෙවීම අපට වැදගත් වෙනවා. ප්‍රධාන වශයෙන්ම දුකෙන් නිදහස් වීම සඳහා මාවත උන්වහන්සේ කුමන ආකාරයෙන්ද දේශනා කළේ කියන එක තේරුම් ගැනීම තමයි වැදගත්ම කාරණය. බුදුරජාණන් වහන්සේගේ අපේක්ෂාව වුණේ දුක පිළිබඳව විවරණයක් කිරීම විතරක් නෙවෙයි, ඒ දුකෙන් නිදහස් වීමේ මාවත ලෝකයට දේශනා කිරීම. සමහරක්නම් බුදුදහම පිළිබඳව අසුභවාදී දෘෂ්ටි කෝණයකින් බලනවා බුදුදහම දුක ගැන දේශනා කරන ධර්මයක් කියලා. පින්නතුනි, බුදුදහම දුක ගැන විතරක් නෙවෙයි, දුකෙන් නිදහස් වීම ගැන දේශනා කරන ධර්මයක්. එනිසා දුක ගැන දේශනා කරන්නේ පින්නතුනි අනාගතේ දුක් නොවිඳින්නටයි. දුක ගැන දේශනා කරයි කියලා කනගාටු වෙන්න අවශ්‍යතාවයක් නෙවෙයි. ඒක හරියට පින්නතුනි අපි මහා මාර්ගයේ යනකොට විවිධ තැන්වල බෝඩ් ගහලා තියෙනවා. වංගුවක් කියලා, ඇතැම් විට මාර්ගයේ ලියස්සන සුළුයි කියලා, අනතුරු වැඩිපුර සිදුවන ස්ථානයක් ආදි වශයෙන් බෝඩ් ගහලා තියෙනවා. ඉතින් අපි කියෝදින් අනේ මේ දැන්වීම දකිනකොට අපිට මේ සතුටෙන් යන්න බැහැ වාහනවල. ඒ නිසා මේ දැන්වීම ටික ගලවලා අයින් කරන්න කියෝදින්. ඒක ගැලපෙනවද? ඔයක ගැලපෙන්නේ නැහැ පින්නතුනි. ඒකෙන් කියන්නේ දුකින් ඉන්න නෙවෙයි. අර බෝඩ් බල බල කනගාටේ යන නෙවෙයි. ඒක තියෙන අනාගතයේ අනුතුරක් එනවා නම් කලින් මේකෙන් බේරෙන්න උපදෙස් කුරිය තියෙන්නේ. අන්නේ වගේ තමයි පින්නතුනි බුදුහාමුදුරන්ගේ දහමත් කියලා කියන්නේ අනාගතයේ අපට හඳන්න වැළපෙන කාරණා රාශියක් තියෙනවා අපේ ඉදිරියේ. අපට දෙමාපියෝ ඉන්නවා නම්, අපට සහෝදර සහෝදරයෝ ඉන්නවා නම්, ඥාති මිත්‍රාදීන් ඉන්නවා නම්, ඒ වගේම තමන්ගේ ශරීරයක් තියෙනවා නම්, ඒ වගේම තමා කෙලෙස් අපුරාම ප්‍රහීණ නොකල ඉන්නවා නම් අනිවාර්යයෙන්ම පින්නතුනි අනාගතයේ තමන්ට හඳන්න වැළපෙන කාරණා සිදු වෙනවා. අන්නේ අනාගතයේ කඳුල දුක සෝකේ නැති කරලීම සඳහා දැන් දැන්ම සූදානම් කරවීමයි ධර්මයෙන් කරන්නේ. එනිසා උන්වහන්සේගේ සැබෑ සදහම් පණිවිඩය අපි තේරුම් ගත්තොතින් අපට අනාගතයේ දුක් විඳින්න වෙන හේතු අභියසදී දුක් නොවි වඩාත්ම සාර්ථකව ඒ අවස්ථාවට ධෛර්ය සම්පන්නව ධර්මයේ පිහිට අපට මුහුණ දෙන්න හැකියාව තියෙනවා. ඒ හැකියාව පින්නසින් වෙන කිසි දෙයකින් කරන්න පුළුවන් කමක් නැහැ. අපි ඇතැම් විට දක්ෂ වෛද්‍යවරු වෙන්න පුළුවන්. ඇතැම් විට දක්ෂ ගුරුවරු වෙන්න පුළුවන්. ධනවත් අය වෙන්න පුළුවන්. අපිට හොඟක් ධනය, බැංකු පොත්වල හොඟක් මිල මුදල් තිබුණා වෙන්නත් පුළුවන්, තියෙනවා වෙන්නත් පුළුවන්. නමුත් ඒ කිසිම දෙයකින් පින්නසින් අනාගතයේ දුක් එළඹෙන අවස්ථාවකදී ඒ දුකෙන් නිදහස් වීමට පුළුවන් කමක් නැහැ. ඒ දුකෙන් නිදහස් වීමේ තියෙන ප්‍රධානම ක්‍රමය තමයි ධර්මය සමාජ ජීවිතයට සම්බන්ධ කර ගැනීම. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව සඳහන් වෙන බෞද්ධ සාහිත්‍යයේ ධම්මං විනා නස්ති චිතාච මාතා කියලා. අපට ලෝකයේ පින්නතුනි වඩාත්ම උපකාර කරපු දෙන්නා තමයි අපේ අම්මා තාත්තා දෙන්නා. ඒ අම්මා තාත්තා දෙන්නටත් වඩා අපට පිළිගන්න දෙයක් තමයි ධර්මය කියලා කියන්නේ. අම්මා තාත්තා දෙන්න උපරිම වශයෙන් අප මව කුසට පිළිසින ගත දවස් ඉඳලා අප මෙලොවට බිහි වෙලා උපරිම වශයෙන් අපේ මරණය දක්වා විතරයි ඇයට පිළිද වෙන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් ඊටත් කලින් ඒ අපේ ජීවිතෙන් සමුගන්නවා. නමුත් ධර්මයේ පිළිසරණ පින්නතුනේ මේ ජීවිතේ විතරක් නෙවෙයි, සසර පුරාම සසරින් නිදහස් වීමට හේතකම අපට හේතු වෙනවා. එනිසා ලෝකයේ තියෙන කරුණු අතරින් වඩාත්ම වටිනාම දේ තමයි ධර්මය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා සීනතුනි, ලෝකේ සැප ලබන්නේ කියලා හිතාගෙන පුද්ගලයන්, මහලු වෙන පුද්ගලයන්, ගිරාවට පත් වෙන ලෝකයා, ලෙඩ දුක් වලට පත් වෙන ලෝකයා, විනාශයට පත් වෙන ලෝකයා, මරණයට පත් වෙන ලෝක සත්‍යයා, මේ මහලු භාවයෙන්, ලෙඩ වීමෙන්, මරණයෙන් නිදහස් වෙන්න කියලා මොනවද කරන්නේ කියලා. මහලු වෙන, ලෙඩ වෙන, මරණයට පත් වෙන ලෝක සත්‍යයා මොකද කරන්නේ කියලා නිදහස් වන්න. ධර්මයේ දන්නේ නැති ලෝකයා කරන්නේ පින්තුනි, ඒ වගේම වයසට යන, ඒ වගේම ලෙඩ වෙන, ඒ වගේම විනාශයට මරණයට පත් වෙන දේවල් ළඟා කර ගැනීමයි කරන්නේ. මුළු මහත් ජීවිත කාලයක්ම අපි කරන්නේ වයසට යන්නේ බේරෙන්න කියලා හිතාගෙන වයස යන පුද්ගලයාම ළඟා කර ගන්නවා. ලෙඩ වීමෙන් බේරෙන්න කියලා හිතාගෙන ලෙඩ දුකට පත් වෙන ලෝක සත්‍යයම ළඟා කර ගන්නවා. මේක තමයි හරියට ගංගාවක් පහළට ගලාගෙන යනවා වගේ අනුසෝතගාමී ලෝකයාගේ ස්වභාවය. ජනමාධ්‍ය කලාව ඇතුළු බොහෝ දේවල් අපට උනන්දු කරවන්නේ, අපට මඟ පෙන්වන්නේ මේ සඳහායි. ඔබට සැබෑ රැකවරණය මෙන්න මේකේ කියන ජීවිත විදියේ දැන්වීම් දාලා අපි වුණා කරන උත්සාහ කරනවා. ලෝකයේ ස්වභාවය මේකයි. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා, මහලු වෙන, ලෙඩ වෙන, මරණයට පත් වෙන ලෝකයාට එමතුම දේවල් රැස් කරලා ජීවිතයේ කිසිදු දවසක සැබෑ සැනසීමක් ලැබෙන්නේ නැහැ කියලා. සැබෑ සැනසීමක් ලැබෙන නම් කළ යුතු ප්‍රධානම දේ තමයි දිරාවට පත් නොවෙන, මහලු නොවෙන, ලෙඩ නොවෙන, විනාශ නොවෙන දෙයක් සමාගේ ජීවිතයේ වෙත ලං කර ගැනීම. ඒ දේ තමයි පින්තුනි ධර්මය කියලා කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උඩුගම් බලයන ධම අදින පල්ලෙහාට යන ධමයක් නෙවෙයි, උඩහාට යන ධමයක්. මේ පින්නතුන් කන්දක් නැගලා මේ උඩ විහාරස්ථානෙට ආවා වගේ ධර්මයේ කියන දේ උඩුගම් බලා යන දෙයක්. එච්චර ලේසි නෑ මේක. ලෝකයා පිටනට වඩා වෙනස්ම විදිහකට මේ චින්තනයත් ගොඩනගා ගන්නට ඕනේ. ඇතැම් විට අපි සමාජයේ ධර්මයේ පිළිපදිනකොට ධර්මයේ නැති ලෝකයා තුළදී ඇතැම් විට මේ අනවබෝධය නිසාම අපිව දෙහෙතර පත් වෙන පුළුවන්, අපි අපහසුතාවකට පත් වෙන පුළුවන්. ඒ නිසා අපිට හුඟක් බුද්ධිමත් වෙන්න වෙනවා මෙවැනි ලෝකෙක ඉඳගෙන ධර්මයේ පිළිපැදීම පිළිබඳව. පින්නතුනි, දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු අච්චාන කියන පුද්ගලයෙ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒ අච්චාන බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා කියනවා, මොකද්ද මේ සම්මාදිට්ඨිය කියලා? මේ සූත්‍රයේ දෝහාන ප්‍රථම ප්‍රශ්නයේ පළමුවෙන්ම ඔහු අහන ප්‍රශ්නය, සම්මාදිට්ඨිය කියලා කියන්නේ මොකද්ද කියලා. දැන් මේ පිනතුන අහලා තියෙනවනේ සම්මාදිට්ඨිය ගැන නේද? ඔව්, සම්මාදිට්ඨිය කියන්නේ මොකද දැන්? ඔව්, චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුව නේද? ඔව්, පිනතුනි සම්මාදිට්ඨිය කියන්නේ අනුශාසනා රාශියක් ධර්මයේ තියෙනවා. මහා කස්සාරික සූත්‍රයේ කියලා තියෙනවා. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ වගේම අවිජ්ජා සූත්‍රයේ කියලා සූත්‍රයක් වෙන සූත්‍ර කිහිපයක් තියෙනවා අවිජ්ජා කියන නාමයෙන්. ඒ වගේම සම්මාදිට්ඨි කියලා සූත්‍රයක් තියෙනවා. සම්මාදිට්ඨි සූත්‍රයේ සම්මාදිට්ඨි ඇති කරගන්න ආකාර රාශියක් කියලා තියෙනවා. මෙන්න මේ කරුණ අතරින් පින්නතුනි, අප සාමාන්‍යයෙන් සම්මාදිට්ඨිය කියලා කියන්නේ කුමක්ද කියන කාරණට වඩා ගැඹුරින් මේ පිළිබඳව කරපු විග්‍රහයක් මේ සූත්‍රයේ සඳහන් වෙනවා. බුදුහාමුදුරුවෝ මේ අවස්ථාවේදී දේශනා කරන මොකක්ද? දොයන් නිස්සීතෝක්ඛෝයන් අච්ඡාන ලෝකේ යේබුහි යේන අත්ති සංකේව නති පංච. අච්ඡාන මේ ලෝකයේ බොහෝ දෙනා නිතරම අන්ත දෙකකින් ඉන්නේ. මොකක්ද මේ අන්ත දෙක? අත්ති සංකේව නති පංච. ඇත සහ නැත කියන මේ අන්ත දෙකේ ලෝකයා ඉන්නේ. නිතරම ලෝකයා ඉන්නේ යම් කිසි දෙයක් තියනවා හෝ නැහැ හෝ කියන මතය. දැන් අපි කියමු සත්‍ය පුද්ගලෙක් ඉන්නවාද කියලා හෙවතින් මොකද උත්තරය? ඔය ඉන්නවා කියලා. දැන් මේ පිළිතුරෙන් අහුවත් මොකද කියන්නේ? සත්‍යෙක් ඉන්නවද? සත්‍යෙක් ඉන්නවද? එන්නතුනේ ඉන්නවා කිව්වත් වැරදි නැහැ කිව්වත් වැරදි. සත්‍යයක් නැහැ කිව්වොත් මතක තියාගන්න උච්චේර දෘෂ්ටිය, සත්‍යයක් කැටේ කිව්වොත් සාස්ත්‍ර දෘෂ්ටිය. මේ දෙකම අන්ත. මේක තමයි අපි ධර්මයේ පිළිබඳව निराකරණය කරගත යුතු ප්‍රධානම දේ. අපි නිතර මන්ත්‍ර දෙකින්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පින්නතුනි, උන්වහන්සේ ධර්ම දේශනා කළේ නියත මිත්‍යා දෘෂ්ටියේ ඉන්න අයට කම්මසකතා සම්මාදිතයට එන්නටත්, කම්මසකතා සම්මාදිතයට පත් වෙච්ච අය ලෝකෝත්තර සම්මාදිතයට පත් කරලීම සඳහායි බුදුහාමුදුරුවෝ ලෝකෙට ධර්ම දේශනා කළේ. පින්නතුනි, ලෝකයේ බොහෝ දෙනා ඒ කාර්යයේදී නියත මිත්‍යා දෘෂ්ටියේ නැති දෙන්නම් නැතිට්ටම් නැති සුකට දුක්ඛදානං සම්මානං පලං විපාකෝ නැති අයං ලෝකෝ නැති පරලෝකෝ ආදී වශයෙන් විස්තර වෙන දුන් දෙහි විපාක නැත, යාමේ විපාක නැත, ඕමේ විපාක නැත, මෞභ්‍යන්ට උපස්ථාන කිරීම විපාක නොමැත, මන යහපත් මඟට පිළිපන් සමන වාක්‍යයන් නොමැත, මෙලවක් නැත, පරලොවක් නැත ආදී වශයෙන් කියන නියත මිත්‍යා දෘෂ්ටියට පත්‍රිචය තමයි ලෝකෙ හුඟ දෙන පිළිවි. බුදුරජාණන් වහන්සේගේ පළමුවෙනි අවිනාශය වුණේ මේ ඡණ්ඩමේ කර්ම ශක්තිය පිළිබඳව තෝ කියලා දෙන එක. විශේෂයෙන් උන්වහන්සේ බොහොම අවබෝධයෙන් මේක කළේ සර්වසතා ඥානය සමගම බුදුරජාණන් වහන්සේට ඇති වුණු චතුර්පාත ඥානය තුළින්, ඇතැමිට පුබ්බේ නිවන් සාන්ති ඥානය තුළින් මේ වගේ අභිඥා පාදක කරගෙන මරණයට පස්සෙන සත්‍යයන් නැවත ඉපදෙනවායි කියන කාරණේ ඉතාම ප්‍රකටව පැහැදිලිව ලෝකයට දේශනා කළා. මුගලන් මහරහතන් වහන්සේ වැනි උත්තමයන් දිවි ලෝකවලට, බ්‍රහ්ම ලෝකවලට වැඩම කරලා ඒ ස්ථානවල ඉපදෙන සත්‍යයන් පිළිබඳව සාකච්ඡා කරලා දිවි ලෝකෙට වැඩම කළා නම් ඒ සත්‍යයන් මොනවා වගේ පුතල කළද දිවි ලෝකෙ ඉපදලා ඉන්නේ කියලා. ඇතැම් අපාගත ස්ථානවලට ගිහිල්ලා අපාගත ස්ථානවල පුද්ගලයන් එක්ක සාකච්ඡා කරලෙනවා කොමන අපසල් කළ දෙයක් එන්න ඉපදලා ඉන්නේ කියලා. මෙන්න මේ සත්‍යයන් මනුස්ස ලෝකයට ඇවිල්ලා දේශනා කරනවා. ඇතැම් විට මනුස්ස ලෝකයේ මේව පිළිගන්න අකමැති නම් ඒ සිද්ධිය සම්පූර්ණයෙන්ම ඒ අත්දැකීම මනුස්සයන්ට පේන විදිහට සලස්වනවා ඉරිදී බලෙන් මුගලන් මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට කරපු ප්‍රධානම දේ තමයි මේ කම්මස්සකතා සම්මාදිතිය ඇති කරලීම. බුදුරජාණන් වහන්සේ පිරිනමන පාලා අවුරුදු 230 ගණනකට පස්සේ මේද මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළත්කලේ මේ කතාවමයි. මේ කරතවිනේ උන්වහන්සේත් කළේ. ඒ නිසා තමයි ලංකාවට වැඩම කළ මුල් අවස්ථාවේදී උන්වහන්සේ දේශනා කළ දේවදූත සූත්‍රයෙන්, බාලපඬිත් සූත්‍රයෙන්, විමානවත්තු, තේතවත්තු ආදී දේශනා වලින් සපුරාම දේශනා කරන උත්සාහ කළේ මේ කර්ම චක්‍රයේ ස්වභාවය කුසල කරලා සුගතිගාමී වෙන සත්‍යයන් සහ අකුසල කරලා දුගතිගාමී වෙන සත්‍යයන්ගේ ලක්ෂණ ස්වභාවය, සතර ස්වභාවය ලෝකයට පැහැදිලි කළ දීමයි මූලික වශයෙන් අපේක්ෂා කළේ. මේ අනුව සිනතුනේ බුදුරජාණන් වහන්සේගේ පළමුව ඉලක්කය තමයි නියත මිත්‍යා දෘෂ්ටියේ ඉන්න අය අදුමතරේ මේ කර්ම ඵලයවත් අදහන නොහදන අය ඒ කර්ම ඵල පිළිබඳව විශ්වාසය ඇති කරලීම, සතර පිළිබඳව අවබෝධය ලබා දීම. මේක තමයි බුදුහාමුදුරන්ගේ පළවෙනි අභිලාෂය වුණේ. කම්මස්සකතා සම්මාදයේ කියලා පස්වෙනික පින්නතුනි බෞද්ධයෙකුට විතරක් නෙවෙයි අබෞද්ධයෙකුටත් වෙන්නට පුළුවන්. නියත මිත්‍යා දෘෂ්ටිය ඉන්නකෙන අනිවාර්යයෙන්ම අපාගත වෙනවා. නමුත් කම්මස්සකතා සම්මාදයේ කියලා පස්වෙනිකනාට සුගතිගාමී වෙන්නට පුළුවන්. ඒ නියත කම්මස්සකතා සම්මාදයේ කියලා පස්වෙනිම පින්නතුනි බෞද්ධයෙකුට විතරක් නෙවෙයි අබෞද්ධයෙකුටත් පුළුවන්. අපි දන්නවා බුදුදහම විතරක් නෙවෙයි වෙනත් ආගම්වලත් සත්පුරු සැත්තන් ඉන්නවා, දන් දෙනවා, සිල් රකින්නවා, ගුණධම් වඩනවා, අසරණයන්ට පිහිට වෙනවා, දෙමාපියන්ට සැලකනවා, ඒ වගේ කුසල දහම් කරන ඒ ඇත්තම සුගතිගාමී වෙනවා. ඒ නිසා සුගතිගාමී වීම බෞද්ධයන් විතරක් කරුණ ඇති දෙයක් නෙවෙයි. සුගතිගාමී වීම පින්නතුනි යම් කෙනෙක් කුසල අකුසල කර්ම ශක්තියෙන් විශ්වාස කරනවා නම්, දාන ආදී පුණ්‍ය ධර්මයන් කරනවා නම්, අපුරුෂ ගාමක පිහිටල ඉන්නවා නම් එවැනි ඕනෑම කෙනෙකුට සුගතිගාමී වෙන්නට පුළුවන්. ආනන්තරේ කර්මාදී අකුසල දහමලින් මිදලා ඉන්නවා නම්. නමුත් ඉන්නතුනි බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා මෙන්න මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය ඉක්මනට ගිහිපු සම්මාදිට්ඨිය ගැන. ඒ තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. මෙන්න මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන තමයි පිනුතුනි අපි පැහැදිලිවම අවබෝධ කරගati උත්තේ. මහාචාර්යතුමාගේ සූත්‍රයේ සඳහන් වෙනවා සම්මාදිට්ඨින් පහන් දෙක්ක වේ දොයන් වදාමි. අත්තිදෙක්ක වේ සම්මාදිට්ඨියේ සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පස්හා. අත්තිදෙක්ක වේ සම්මාදිට්ඨියේ අරියා අනාසවා ලෝකෝත්තර මාර්ගංගා කියන. සම්මාදිට්ඨි අවස්ථා දෙකක් සඳහන් කරනවා. එක සම්මාදිටියක් තමයි කම්මසකට සම්මාදිටිය. මේ කම්මසකට සම්මාදිටිය ඉන්නේ පිනතුනි ලෝකේ ලෝකයක් නැහැ, සත්‍යයක් නැහැ කියන මෙන්න මේ දැඩි උච්ඡේද දෘෂ්ටියෙන් මිදෙනවා. උච්ඡේද දෘෂ්ටියෙන් මිදුවට සම්පූර්ණම දෘෂ්ටි ප්‍රහාණය කරන්නේ ඊළඟට පිනතුනි ඔහු මිත්‍යා දෘෂ්ටියෙන් මිදුරට තවත් දෘෂ්ටියක් තියෙනවා. ඒ දෘෂ්ටිය මොකද්ද? ඒක තමයි පින්නතුනි සාස්වත දෘෂ්ටිය ඉන්නවා. ඊට පස්සේ මේ පුද්ගලයා හිතනවා කුසල අකුසල කර්ම ශක්තියෙන් මිදෙමින් මේ සත්‍යය දිගින් දිගටම සතර යනවාය. දිගින් දිගටම යන ස්ථිර වූ සත්‍යයක් ඉන්නවාය කියන හැඟීමක දෙනවා. ඇතැම් විට බෞද්ධ නාමයේ ඉන්න පින්නතුනි අපි බොහෝ දෙනා සිටින්නේ මෙන්න මේ මතවාදේ. මේ පින්නතුනි සපාසල සූත්‍රය හොඳින් අහලා තියෙනවා නම් මෙයත් ගන්න තේරුම් ගන්න පුළුවන් ඒක. දර්ශනේන දර්ශනයෙන් ප්‍රහීණ කරුතු සංයෝජන විස්තර කරන තැනදී සඳහන් වෙනවා කාරණයක්. යම් කිසි කෙනෙක් හිතනවා නම් මේ කුසල අකුසල කර්ම ශක්තියින් කරන පුද්ගලයා ඉස්තරෝම දිගින් දිගට මේ කර්ම ශක්තියින් විඳින යනවා කියන මතයක් ඉන්නවා නම් අන්න ඒ අදහස අත්හැර ගත යුතුයි කියන. ඒ මතේ යම් කිසි කෙනෙක් ඒ මතයත් නොහැර ඉන්නවා නම් ඒ පුද්ගලයාට සුගතිගාමි වෙන්න පුළුවන්. නමුත් පිළිතුරු නියපු කිලක් නිවන් දකින්නට පුළුවන් කමක් නැහැ. දිගින් දිගටම මේ කර්ම මිදි මේ සත්‍ය යනවා කියන මතයේ ඉන්නව නම් බුදුහාමුදුර දේශනා කරනවා මේ මතය මේ අදහස දෘෂ්ටි කාන්තාරයක් දෘෂ්ටි ඉසුපයක් කියන. හරියට දෘෂ්ටි නියමටි කාන්තාරයක අතරමං වීමක් කියන. මේ තරම් මේක ආදීනව දේශනා කළ තියෙනවා. මෙන්න මේ සත්‍යයෙන් මුදවා ගන්න සඳහායි පිළිතුරු මේ සාස්ත්‍ව දෘෂ්ටි කියන සත්‍යෙත් මිදෙන්න තමයි මෙන්න මේ අන්ත දෙකෙන් දුරු වීම පිළිබඳව මේ සූත්‍රයේ දේශනා කළේ. ඒ නිසා කච්චාන ගොතර බුදුහාමර දේශනා කරනවා කච්චාන මේ ලෝකයේ අයම් ලෝකෝ කියලා කාරණයක් දේශනා කරනවා. පින්නතුනි ලෝක කියන අදේ බුදුදහමෙහි විවිධ අර්ථ සඳහා දේශනා කරනවා. බුදුදහමෙහි බොහෝ අර්ථ තියෙන විවිධ න්‍යායන්ගෙන් ගැඹුරු පද කිහිපයක් විග්‍රහ කළා තියෙනවා. එවැනි පද කීපයක් කියන එකක් තමයි ප්‍රපංච කියන එක. එකක් තමයි ධම්ම කියන එක. ඒ වගේම අට කියන එක. ඒ වගේම ලෝක කියන එක. මෙන්න මේ වගේ පද කීපයක් තියෙනවා ගැඹුරු පද විවිධ න්‍යායවලින් මේව විස්තර කළ අනිත් එක තමයි සංඛාර කියන එක. ලෝක සංඛාර අට ධම්ම ප්‍රපංච මෙන්න මේ පද පින්නතුනි බුදුදහමෙහි විවිධ න්‍යායවලින් විවිධ ස්ථානවල විවිධ පරයායන්ගෙන් දේශනා කරපු වචන මේ. මේවට ඒකාන්තිකව උත්තර දෙන්න අමාරුයි. දැන් කෙනෙක් කියවොත් සංස්කාර කියන්නේ මොකද්ද කියලා? දේශකයන් වහන්සේ කෙනෙකුට ගැඹුරින් ධර්මය අධ්‍යයනය කරපු දේශකයෙකුට ඒකාන්තික උත්තරයක් දෙන්න බෑ. මොකද සබ්බේ සංඛාර අනිච්ඡාති කියන ස්ථානයේ තියෙන එක සංස්කාරයක්. ඒ වගේම ස්කන්ධ පංචකයේ රූප වේදනා සංඥා සංඛාර කියන තැන තියෙන වෙනත් සංස්කාරයක්. සබ්බේ සංඛාර අනිච්ඡාති කියන තැන තියෙන වෙනත් සංස්කාරයක්. මේ එක එක තැන්වල එක එක න්‍යායන්ගෙන් දේශනා කළ තියෙනවා. එනික අයව සංකීර්ණ පද ඒව ගැඹුරින් විස්තර කරන වන පද. ඒ වගේ පදයක් තමයි ලෝක කියන එකත් තියෙනතනි. ලෝක කියන විග්‍රහයේදී ලෝකයේ කියලා කියන්නේ විවිධ අර්ථනදා දේශනා කළ තියෙනවා එකක් තමයි සංඛාර ලෝක, සත්ත්ව ලෝක, ආකාශ ලෝක, අවකාශ ලෝක කියන මේ තුනට ලෝක කියලා කියනවා. ඒ වගේම කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක තුනට ලෝක කියලා කියනවා. ඒ වගේම මේ සත්‍යයටත් ලෝක කියලා කියනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන වලින් සැකසිත මේ පුද්ගලයාගේ සියලුම අත්දැකීම් ටික භෞතික සහ මානසික සකල විද අත්දැකීම් ටිකටත් ලෝක කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස කියන දිව්‍ය පුත්‍රයාට වරක් දේශනා කරනවා. රෝහිතස්ස කියන දිව්‍ය පුත්‍රයෙක් වරක් ආකාශයේ ඉරිදි බලෙන් ග්‍රහලෝකවල කෙළවර සොයාගෙන ඉරිදි බලෙන් ගියා. ඒ ඊර්ති බලෙන් යන පුද්ගලයා මොහු උත්සාහ කරන්නේ ඊර්ති බලෙන් ගිහින ලෝකයේ කෙළවරට යන්න. මෙවැනි යන අවස්ථාවකදී ඔහුට බුදුහාඳුරුණ ගැහුණා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගෙන් මොහු අහනවා ඇවිදලා ලෝකයේ කෙළවරට යන්න පුළුවන්ද කියලා. බුදුහාඳුරු කියනවා ඇවිදලා ඇවිදගෙන ගිහින් ලෝකේ ඇවිදගෙන හෝ ඊර්ති බලෙන් හෝ ගිහින ලෝකයේ කෙළවරට යන්න බෑ. ඊට පස්සේ බුදුහාම දේශනා කරන ඇවිදෙන ලෝකයේ කෙරවලට යන්නත් බෑ ලෝකයේ කෙරවට නොගිහිල්ලා නිවන් දකින්නත් බෑ කියලා. මේක ඉතාම වැදගත් ප්‍රකාශයක්. ඇවිදෙන ගිහිල ලෝකයේ කෙරවට යන්නත් බෑ ලෝකයේ කෙරවට නොගිහිල්ලා නිවන් දකින්නත් බෑ කියලා. එතෙන්දී පින්වතුනි බුදුහාම දේශනා කළේ ලෝකය කියලා මෙන්න මේ ස්කන්ධ පංචකය සහිත පුද්ගලයාගේ අත්දැකීම් ටික. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමස්මින් ගේව ව්‍යාමමත්තේ කලේබරේ සසංඤ්ඤි සමනකේ ලෝකංච පඤ්ඤේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිපදං කියන. බඹයක් ප්‍රමාණේ යුක්ත සිත සහිත වූ විඥානයේ සහිත වූ මෙන්න මේ ශරීරය මත මම ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ඒ නිරෝධය සඳහා වූ මාවතක් කියන මේ චතුරාර්ය සත්‍යෙම මම කනවනවා මේ පුද්ගලයා තුළ කියලා. මෙන්න මේ අර්ථයෙන් තමයි පිනොතනි මෙතන මේ ලෝකයා කියලා කියන්නේ. එතකොට බුදුහාම දේශනා කරනවා අච්ඡාන ගොතට අච්ඡාන අයං ලෝකෝ යේ බුහියේන මේ ලෝකයා බොහෝ තෙයින්ම දොයං නිශ්චිතෝ අන්ත දෙකකින් නිශ්චිතයි. මොකක්ද අන්ත දෙක? අට්ටි සංඛේව නැති සංඛ්‍ය. ඇස සහ නැත කියන අන්ත දෙකේ තමයි මේ ලෝකයා ඉන්නේ. ඒ කියන්නේ කතා කරනකොට මම ඉන්නවා හෝ මම නැහැ කියලා හෝ මම ඇහුවා කියලා හෝ මම ඇහුවේ නැහැ කියලා හෝ මෙන්න අන්ත දෙකේ තමයි ඉන්නේ. මම අත්දැකීම් ටිකක් විඳිනවා හෝ විඳින්නේ නැහැ කියලා හෝ මේකෙන් තමයි කතා කරන්නේ. පින්නතුනේ මේ අන්ත දෙකම බුදුදහමේ හැටියට කෙළවරවල් දෙකක් මේ දෙකෙන්ම දුර වෙන්නට ඕන. මේ දෙකෙන් දුර වෙන තමයි බුදුහාමුදුරේ මේ ධර්ම දේශනාව ඉතා සියුම්ම බොහෝ සූත්‍රවල මේ කාරණේ විස්තර වෙනවා. අපිට ඇතැමිට මේ කාරණේ අහුවෙන්නේ නැහැ. ඇතැමිට දේශකයන් වහන්සේ ලකිනුත් මේ කාරණේ ගිලිලා යනවා. දැන් උදාහරණයක් හරියට පාස් කරන්න බලන්න පින්තුනි. මෙත්ත සූත්‍රය ගැන මම වැඩද? මෙත සූත්‍රය ගැන මොකද? කරණීය මෙත සූත්‍රය මොහොඳයි. කරණීය මෙත සූත්‍රය කියන ත්‍රිපිටකය සඳහන් වන්නේ ත්‍රිපිටකය කියන්නේ මෙත සූත්‍රය කියන්නේ කරණීය කියන ගැන අපි පස්සේ දාපු කාරණයක්. ඒතකොට ඒ එකම මෙත සූත්‍රය උද්දකනිකාය පුද්දක පාඨවලත් තියෙනවා සුත්තනි පාඨෙත් තියෙනවා. මේ මෙත සූත්‍රය නැත්නම් කරණීය මෙත සූත්‍රය අපි පළවෙනි පද ටික හොයා අල්ලාරන් විස්තර කරනවා සූත්‍රේ. ඩක්ට වෙන්න ඍජු වෙන්න මනාව ඍජු වෙන්න ආදිය කියලානේ. නමුත් ඒ සූත්‍රයේ වටිනාම ගාථා මොකද? දික්ඛින්ච අනුපගම්ම සීලවා දක්ඛනේන සම්පන්නෝ. සූත්‍රයේ පිණුතුනි වැදගත්ම ප්‍රකාශය මේක. අපි කී දෙනෙක් නම් මේ ප්‍රකාශය මුඛන් දේලා මේ ප්‍රකාශයේ තේරුම් අරගෙන මේ ප්‍රකාශයේ තියෙන කරුණ අපේ ජීවිතයට සම්බන්ධ කරන්න උත්සාහගෙන තියෙනවද කියලා මොහොතකට කල්පනා කරලා බලන්න. දෙකින්ක අනුපගම්ම කියලා කියන්නේ පින්නතුනේ ඒ වචනේ කියන්නේ මෙන්න මේ අන්ත දෙකෙන් දුර වෙන්න කියන කාරණයමයි. ලෝකයාට ධර්ම දේශනා කරන්න ගිහිලා බුදුහාඳුරෝ පරිමම දේශනා කරනවා පස්සගමහනු නාමන්තරණය කළේ මුලින්ම දේශනා කරන්නේ මොකද්ද? ද්වේ මේ ධික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා. මහණෙනි මේ අන්ත දෙකක් තියෙනවා නිවන් මාර්ගය anu කැමැත්තාවෙන් මේ අන්ත දෙකින් දුර වෙන්න කියලා. බලන්න පිනතින් මේ වගේ හැම වැදගත් තැනකදීම මේක තමයි ඉලක්ක කළ තියෙන්නේ. මේක අපි අමතක කරලා ධර්මයේ කරා යනවායි කියන එක පින්නතුනි එතරම් පහසු දෙයක් නෙවෙයි. මේ කාරණේ අවබෝධ කරගෙනමයි අපි ධර්මයට යා යුත්තේ. ඒ නිසා වැදගත් බොහෝ සූත්‍රවලදී බුදුහාමුදුරුවෝ මේ කරුණ ඉස්මතු කරන්න උත්සාහගෙන තියෙනවා. එනිසා එතෙන්දී අන්ත දෙකෙන් හැදෙන දේශනා කලේ කාමසුඛලේඛාන යෝගියත් අත්තිකල මතාන යෝගියත්. අත්තිකල මතාන යෝගියට යන්නේ කවුද? අත්තිකල මතාන යෝගිය කියන්නේ පින්නතුනි සාස්ත්‍ර දෘෂ්ටියිනගෙන. දිගින් දිගටම සත්‍යයක් යනවායි කියන කාරණයෙන් සතර සුවපත් වෙන්න කියලා හිතාගෙන මේක නා මොකද කරන්නේ ශරීරයට දැඩි දුක් දෙනවා. කාමසුඛලි කාණියෝගිය. දැඩිවම ඉන්ද්‍රිය පිනවලා අන්තරින් යන කොයි පුද්ගලයාද මරණයෙන් පස්සේ ඔක්කොම අවසන් කියලා හිතන උච්චේද දෘෂ්ටි ඉන්න කෙනා. එතෙන්දිත් කියන්නේ මේ කාරණය දෙකම ඇතිලසුනි. එතකොට කාමසුඛලි කාණියෝගෙන් නැත කියන අන්තිය නැති කියන අන්තේ බැහැර කළා. අත්ථ කියල මතන් යෝගයෙන් අත්ථ කියන අර්ථයේ ඇත කියන අන්තය බැහැර කළා. මේ වගේ විවිධ වචන වලින් මේ කියන්නේ. එතකොට මේ දෙකම එක වචනයකට අරගෙන දෙත්‍ීන් සනුපගම්ම කියලා මෙත්ත සූත්‍රයේ දේශනා කරනවා දෘෂ්ටිම් වලට පැමිණෙන්න එපා කියලා. ඒකම සින්නතුනේ අංගුත්තර නිකායේ සක්ක නිපාතයේ තියෙනවා මජ්ජිහ සූත්‍රයේ කියලා. මජ්ජිහ සූත්‍රයේ දේශනා කරන කරුණු හයක් පිළිබඳව බුදුහාමුදුරේ දේශනා කරනවා ස්පර්ශේ කාන්තයක් ස්පර්ශ සමුදේ සමර්ථාන්තයක් ස්පර්ශ නිරෝධේ මැදයි කියලා. ස්පර්ශේ කියන්නේ අන්නාසාදීන්ද්‍රිය වලින් රූප ශබ්දාදිය සම්බන්ධ වීම අරමුණු වීමයි ස්පර්ශේ කියන්නේ. ඒ ස්පර්ශයේ ඇතිවීමේ කාන්තයක් ස්පර්ශ අනිත්‍යය ඒ දෙකේ නිරෝධය තේරුම් ගැනීම තමයි මැද කියලා කියන්නේ. ඒ වගේම තවත් තැනක දේශනා කරනවා සුඛ වේදනා ඒකවන්තෝ දුක්ඛං වේදනං ဒුතියෝ අන්තෝ අදුක්ඛම සුඛං වේදනං කිප්පනී කියලා. සැප වේදනාව එක් සංඛ්‍යාවක් දුක් වේදනාව අනිත් සංඛ්‍යාවක් අදුක්ඛම සුඛ නැත්තම් උපේක්ෂාව මැදයි කියලා. ඔන්න මැද ඉඳගෙන යන්න. ඒ වගේම තවත් තැනක දේශනා කරනවා නාමෝ ඒකවන්තෝ රූපං ဒුතියෝ අන්තෝ විඥානං කිප්පනී කියලා. නාමයේ එක්කන්තයක් රූපය අනිත්‍යය විඥානයේ මැදයි කියලා. ඒ වගේම දේශනා කරනවා අතීතං ඒකෝ අන්තෝ අනාගතං ဒුතියෝ අන්තෝ කියලා දේශනා කරලා අතීතයේ එක්කන්තයක් අනාගතයේ අනිත්‍යය වර්තමානයේ මැදයි කියලා. ඒ වගේම දේශනා කරනවා චාජ්ජත්තිකානි ආයතනානි ඒකෝ අන්තෝ ආධ්‍යාත්මික වූ එක්කන්නාසා දේන්ද්‍රියයි එක්කන්තියක් ච බාහිරානි ච බාහිර බාහිරානි බාහිර අරමුණුටි අනිත්‍යන්තය ඒ දෙකෙන් මැද හැටියට දේශනා කරන්නේ විඥානෙ. ඒ වගේම තවත් තැනක දේශනා කරනවා සක්කාය ඒකෝ අන්තෝ සක්කාය සමුදියෝ ဒුතියෝ අන්තෝ සක්කාය නිරෝධං ဒුතියෝ කියලා. සක්කාය නිරෝධෝ තිබ්බනි කියලා. සක්කාය නැත්තන් තමන්ගේ කය සහිත වූ මෙන්න විස්කන්ධ පංචකය කාන්තයක් ඒ අන්තයේ හට ගැනීම තවත් කාන්තයක් ඒ දෙකේ නිරෝධය ප්‍රහීන වීම අවබෝධ කර ගැනීම මැදේ කියලා. පින්තුනේ මේ කාරණා ඉතාමත් වැදගත් කාරණා මේවා. මෙන්න මේ විදිහට තමයි අන්තගාමී සත්‍යයන්ින් අපෝ බුදවලා වඩාත්ම නිවැරදි මඟක් කරා ඉනක්තියක් කරා අපිට යන්නට බුදුරජාණන් වහන්සේ කරපු අනුශාසනා. එතකොට පින්නතුනි අපි බලමු දැන් මේ කරුණාවේ සඳහන් කළේ මේ සූත්‍රයෙන් බාහිරවයි. එතකොට මේ සූත්‍රයෙන් බුදුහාමර ප්‍රධාන වශයෙන් දේශනා කරන්නේ අත්ථ සංකේව නැති සංක කියලා. ඇත කියන අංකයේ එක් සංකයක් නැත කියන එක දෙවෙනි අංකය කියලා. මොනවද මේ පින්නතුනි ඇත සහ නැත කියලා කියන්නේ? මේ ඇත සහ නැත කියලා කියන්නේ පින්නතුනි අපේ සම්පූර්ණ අත්දැකීම් ටික. මොනවද අපේ සම්පූර්ණ අධ්‍යක්ෂින් තිබෙන? ඔය ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය හයෙන් අපි ගන්න අරමුණු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ හය. වෙනත් න්‍යායකින් කියනවා නම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. වෙනත් න්‍යායකින් කියනවා නම් අපනමති ආයතනේ, සක්කායතනේ, රූප ආයතනේ, සෝත ආයතනේ, සංඛා ආයතනේ ආදී අභ්‍යන්තර බාහිර ආයතන 12. වෙනත් න්‍යායකින් කියනවා නම් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, ඡන්ද ධාතු, සෝත විඥාන ධාතු ආදී වශයෙන් කියන 18 ධාතු, 18ක් ධාතු. අපට තේරෙන සිංහලෙන් කියනවා නම් සිත කය දෙක. සිත සහ කය දෙක කායික සහ මානසික අධ්‍යක්ෂින් සමුදායට කියනවා මෙන්න මේ ටික තමයි අපේ දායාදී, අපේ දේපල, අපේ සංකල්ප දේවල්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම්කිසි කෙනෙක් මෙන්න මේ රූප ශබ්ද ආදී අරමුණු හයින් බාහිර දෙයක් ලෝකයේ තියෙනවායි කියලා කියනවා නම් ඒ ප්‍රකාශය වචන මාත්‍රයක් විතරයි කියලා. මේ හයින් බාහිර දෙයක් ලෝකේ නැහැ කියලා. මේ හය තමයි අපි සම්පූර්ණ අධ්‍යක්ෂණ ටික කියලා අපේ ජීවිතේ කියන්නේ. අපි පුඩා කාලේ මෙහෙම හිටියා, අනාගතේ මේ පැත්තට පස් වෙනවා, දැන් මෙහෙම ඉන්නවා, Tamanට දරුවෝ ඉන්නවා, දේපල තියෙනවා, නිවෙස් තියෙනවා, රැකියාවක් කරනවා, මේ යම් තාක් දේවල් කියනවා නම් මං ගැන අනිත් අය මෙහෙම ප්‍රශංසා කරලා තියෙනවා, මට මේ වගේ සම්මානයක් ලැබුණා, මා මේ වගේ විභාගයේ ඉහළින් සමත් වුණා, මං රැකියාවේ මේ වගේ තත් දෙක ඉන්නේ, මේ ඔක්කොම කරුණු ටික පින්නතුනි මෙන්න මේ තුර ඇන්සර්ගත වෙනවා. මෙන්න මේ ටික පින්නතුනි යම් කිසි කෙනෙක් කියනවා මේක යථාර්ථ වශයෙන් තියෙන දෙයක් කියලා ඇතේ කියලා හිතාගෙන ඉන්නවා. ඒ වගේම වෙනත් අය හිතනවා මේක මෙහෙම දෙයක් නෑ කියලා තවත් අන්ත දෙකට යනවා. මෙන්න මේක තමයි අන්ත දෙක කියලා කියන්නේ. දැන් උදාහරණයක් අපි ගමු. යම් සත්‍යයක් අපි හෝ යම් කිසි අපි කියමු රූපයක් දැක්කයි කියලා. රූපේ එච්චර ප්‍රකට නෑ. රූපේ දැක්කත් අපි හිතාගෙන ඉන්නවා tie කියලා. අපි බලමු සත්‍යයක් එහුවයි කියලා. අපි මොකද දැන් මෙතෙන්ට යම් කිසි සත්‍යයක් අපි කළා. මේ වගේ සත්‍යයක් කරනවා. එතකොට මේ සාධ්‍ය කරාම පින්නසලින් දැන් මේ සම්පතිය තියෙනවද නැහැද? එවලේට තියෙනවනේ අන්න හරි. ඒ හේතු දෙක ඇති වෙච්ච වෙලාවේ තියෙනවා. ඔව් ඉන් පස්සේ නෑ. ඊන අපට කනට ඇහිච්ච සද්දය. ඒ වගේමයි පින්නසලින් අපි ඇහැට දකින්න රෝගයක් එනවා. ඔස්සනිකව ඉතාම අතුරු සැනක් ගන්න මොහොතකට වඩා ඔස්සනිකව මේක ඇති වෙලා නිරුද්ධ වෙනවා. ඒක බලලා ඒ පුද්ගලයා හඳුන ගන්නකොටම ඇස නිරෝධයට ගිහිල්ලා. නමුත් අපි හිතාගෙන ඉන්නව මොකද්ද? මේ රූපේ එහෙම තියෙයි කියලා. ඇතැමිට අවුරුදු ගානකට කලින් අපිට හම්බ වෙච්ච කෙනෙක් අපි තාමත් එහෙම රූපේ එහෙමයි කියලා හිතාගෙන ඉන්නවා. මේට අවුරුදු ගානකට කලින් සමන්ගේ හිතේ දෙන කවුරු හරි වචනයක් කිව්වනම් ඒ වචනේ දැන් තියෙන වගේ රෙකෝඩ් කරලා නැවත අහන වගේ ඇතැමිට අපිට හිතෙනවනේ. පින්නතුනි මෙන්න මේ අත්දැකීමක් ලබලා අපිට මේ මතකයක් ඉතුරු වුණා නම් යම් දෙයක් ඉතුරු වුණා නම් අපිට මතකයේ හැක්කියට ප්‍රත්‍යඥන පුජ්‍යලෙන් හැදෙන මතකයේ කියලා යමක් ඉතුරු වුණා නම් අන්න ඒකට බුදුදහමේ වචනයක් කියනවා ප්‍රපංච කියලා. ක්ලේශ කියලා. අනුසය කියලා. සංයෝජන කියලා. ඔන්න ඉතුරු වෙච්ච ටික. ඒ ඉතුරු වෙච්ච ටික අපි වටිනාම දේවල් කියලා හරියට ආස්තාවෙන් අල්ලගෙන ඉන්නව නේද? ඒ අත්දැකීම් ටික පින්නතුනේ මතක තියාගන්න. අන්න ඒ අල්ලගත්තු ටික තමයි ජීවිතයේ දුක කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා බාහ්‍ය දාරුපීරියට ඉහළම ප්‍රඥාව තියෙන එක බුදුහමර දේශනා කරලා තියෙන කොහොමද? බාහ්‍ය දාරුපීරියට බුදුහමර දේශනා කරනවා ඒ වංගිතේ බාහ්‍ය සික්ඛි සම්බන් දික්ඛේ දික්ඛමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියලා. බාහ්‍යයෙන් මෙහෙම හික්මෙන්න කොහොමද යමක් ඇහැට දැක්කනම් දැකපු මොහොතෙම නිරුද්ධ වෙනවා? දැකීම මාත්‍රය විතරයි. අනින් සබ්ජෙක්ට් එක වුණාන් අහු මාත්‍රෙම නිරුද්ධ වුණා. ඒ වගේම නාසයේ දිව ශරීරය ආදී පිළිබඳවත් එහෙමයි. ඒ ලබන අත්දැකීම් ටික පින්නතුනි ක්ෂණික රැඳෙනවා, ක්ෂණිකව නිරුද්ධ වෙනවා. අපි ඇහැට රූපයක් දැක්කනම් කනට ශබ්දයක් ඇහුවනම් ඒක ක්ෂණිකව ඒ මොහොතම නිරුද්ධ වෙනවා. එහෙනම් නැවත අපට පස්සේ මතක් වෙන්නේ මොකද්ද? අපිට ඒක පින්නතුනි නැවත සම්බන්ධ වෙනවා විඥාණයට. නැත්නම් මනින්ද්‍රියට සම්බන්ධ වෙනවා. පස්සේ මනින්ද්‍රිය අලුත් අත්දැකීමක් හැටියට නැවත යනවා මේක. නමුත් මේක මනසට ගියාට අපි කොහොමද හිතන්නේ? අපි මේක හිතන්නේ ඇසින් දැකපු රූපය දැන් මේ ඇහෙන් දකින්නවායි කියලා හිතාගෙනයි අපි මේ ඉන්නේ. ඒක තමයි අපි යටි හිත යන්නේ. ඒක මේ යටි හිත යන දේම තමයි වෙනතන රැයට සිහිනෙන් දෙන්නේ. රැයට සිහිනයක් පේනකොට අපිට හිතෙනවද මේ හිතින්න පේන්නේ කියලා? අපිට එහෙම හිතෙන්නේ නැන්නේ. ඒ අපි රැයට සිහින දකින්නව සකුරාම මේ අධ්‍යක්ෂුම් ටික අහනවනම් අහනවයි කියලා, බලනවනම් බලනවයි කියලා ඒ මොහොතේ සම්පූර්ණ අපි අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නේ. පින්නතනි හැබැයි සමගත්තු තින් ඒ රාත්‍රියේ දකින්න සිහිනයයි මේ දැන් දකින්න සීනිය අතර ලොකු වෙනසක් නැහැ. යථාර්ථය නම් ඒකයි. සම්පූර්ණ දෙන්නතුනි මේ මනසට රැවටේ අපි මේ ඉන්නේ. ඉන්ද්‍රිය වලින් ගන්නේව ස්තනිකවේ ස්ථානියෙන් සිම නිරුද්ධ වෙනවා. මේ නිරුද්ධ වෙච්ච ටික මනසෙන් අරගෙන අලුත් අත්දැකීමක් විදියට අපි ඒව ඉන්ද්‍රිය වලින් දැන් ලැබෙන දෙයක් කියලා හිතලා අපි එක පැත්තකින් ඇරෙනවා අනිත් පැත්තෙන් ගැටෙනවා. එක පැත්තකින් තෘෂ්ණාව වැඩි කරගන්නවා අනිත් පැත්තෙන් ද්වේෂය ඇති කරගන්නවා. මේ දෙකටම මුල් වන්නේ හරියට කූටාගාර ශාලාවක මැද තියෙන කොටස වගේ. මොකද මුල? මුල තමයි ඇනි මඩල තමයි අවිද්‍යාව. බුදුහාමුදුරු කූට කියලා සූත්‍රයක් දේශනා කරනවා. අපේ ජම්පා දුක් සමුදායක් අපට ඇති වෙනවා නම් ඒ ඇතිවන දුක් සමුදායම හරියට කූටාගාර ශාලාවක ඒ මැද කොටසට ඒ සියල්ලක්ම සම්බන්ධ වෙලා තියෙන වගේ අපි විඳින සම්පූර්ණ අමිහිරි අත්දැකීම් ටිකට දුක් වේදනා ටිකට හේතු වන්නේ මෙන්න මේ පිළිබඳව තියෙන අනවබෝධය නැත්නම් බුදුදහමේ හැටියට කියනවා නම් අවිද්‍යාව. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කච්චාන ගෝසර දේශනා කරන කොහොමද? එක පැත්තකින් අත්ති කියලා කියනවා. ලෝකයා ද්වේ නිසිතයි අන්ත දෙකක් ආශ්‍රය කරමින් ඉන්නේ අත්ති සංකේව නැති සංකේ කියලා. එක පිරිසක් ඇතේ කියලා හිතාගෙන ඉන්නවා අනිත් පිරිසක් නැහැ කියලා හිතන් ඉන්නවා. බුදුදහම මොකද කියන්නේ? බුදුදහම මේ දෙකෙන්ම බාහිරව බැහැර වෙලා ධර්මයේ දේශනා කරන්නේ කොහොමද? බුදුහාම දේශනා කරනවා අච්චාන ලෝක සමුදය දකින කෙනා ලෝකයේ සමුදය දකින බුදුවරයා යථා භූත ඥානයෙන් ලෝකයේ සමුදය දකින බුදුවරයා බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකය නැහැ කියලා කියන්නේ නැහැ. මොකද මේ අත්දැකීම් ටිකක් තියෙනවා. දැන් මේ රූප දකිනවා. මේ රූප නැහැ කියලා අපිට කියන්න බෑ. ඒ දකින මොහොතේ මේ අපි අත්දැකීම ලබනවා. ඒ වගේම අනිත් පැත්තෙන් තමයි මේක ඇතේ කියලාම කියන්නේත් නැහැ. ඇයි ඒකට හේතුව? නිරෝධය පිරිසිදු දකින්න බුදුරජාණන් වහන්සේ මේ ලෝකය ඇතයි කියන්නේත් නැහැ. ඇයි මේකට හේතුව? ඇතේ කියන්න බැරි හේතුව, නැතේ කියන්න බැරි හේතුව මේක හේතුඵල තියෙන අවස්ථාවෙදි තියෙනවා. ඒ වෙලාවට විතරයි තියෙන්නේ. හේතුඵල ටික නිරුද්ධ වෙනකොට මේක නැහැ. ඒ නිසා මේක හැම වෙලාවම තියෙ කියලා කියන්න බෑ. ඔව් ඒ නිසා පින්නතුනි අස්කන්නාසාදී ඉන්ද්‍රිය වලින් අපි මේ දකින අත්දැකීම් ටික මේ තියෙන්නේ ඉන්ද්‍රිය බද්ධව මේ තියෙන මොහොතේ විතරයි. එක්කනිකව මේක නිරුද්ධ වෙනවා. ක්ෂණිකව ඇතිවීමෙන් නිරුද්ධ වෙමින් තියෙන ලෝකයක් මේ තියෙන්නේ. මෙන්න මේ න්‍යාය තමයි පින්නතුනි විවිධ ආකාර වලින් සත්‍යයට බුදුහාමුදුරු දේශනා කරන්නේ. මේ න්‍යාය පැහැදිලිවම ගැඹුරින් අවබෝධ කරගත් දවසටයි. මේ න්‍යාය මනා නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් අවබෝධ කරගත් දවසටයි අපේ පින්තුනි සක්කාය දිට්ඨිය දුර වෙන්නේ. ඒ නිසා ඉහළම බුද්ධිමතුන්ට හමු වෙන මුල්ම අවස්ථාවේදී දේශනා කරන්නේ මේ අනුශාසනාව. බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන්ට මේකම තමයි වෙනත් වචන වලින් දේශනා කළේ. යං කිංචි සමුදය ධම්මං අබ්බන්තං නිරෝධ ධම්මං කියලා. ඒකමයි පින්නසිනේ ආස්තකි හාමුදුර උපදේශ පරිබ්‍රාජයක දේශනා කළේ. ඒ ධම්මා කියන ගාථාවෙන් ඒ ධම්මා කියන ගාථාවෙන් දේශනා කළේ මේකමයි. ඒ වාගේම අස්මින් සති ධම්මෝති අස්මින් අතති ධම්මෝති කියලා දේශනා කළේ මේක. හිමස්ස උප්පාදායි ධම්ම උප්පජ්ජති හිමස්ස නිරෝධායි ධම්ම නිරෝධති කියන වචන වලින් දේශනා කළේ මේකමයි. විවිධ න්‍යාය වලින් පින්නසිනේ මෙන්න මේක තමයි හේතුඵල ධම පිළිබඳ අවබෝධය. ඒ නිසා සාමාන්‍යයෙන් අපි ලෙඩවීම මහලු වීම දුකයි කියලා තේරුම් ගන්න විතරක් අපි සම්මාදිටියට පත් උනා වෙන්නේ නැහැ. සම්මාදිටියට හැබැයිම පත් වෙන්නම් තියෙනුනි. මෙන්න මේ හේතුඵල න්‍යාය පිළිබඳව මේකට කියනවා ආර්ය න්‍යාය කියලා. මෙන්න මේ න්‍යාය ගැඹුරින් අවබෝධ කරගත්ත දවසකයි අපි හැබැයිම සම්මාදිටියට දැසගත්තු කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා මෙන්න මේ අවබෝධය ඇති වෙච්ච කෙනා ඊළඟට දන්නවා ඊළඟට ඔහුට අර කරුණ දෙක වැටෙනවා අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය අඥානං ආදී වශයෙන් මේ ප්‍රමාණිකෝලෙ ඇති වෙලා ජරා මරණ දක්වා මේ දුක ඇතිවීමේ හේතු ටික ඔහුට නොනින් තේරෙනවා. ඒ ඇතිවීම පැත්ත අනිත් පැත්ත අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ මේ වශයෙන් නිරෝධයේ පිළිවඳව ඔබට පේන ගන්නවා. පින්නතුනි මෙන්න මේ පිළිවඳව පින්නතුනි විවිධ න්‍යාය වලින් විවිධ අවස්ථාවල බුදුහාම දේශනා කළා. මේ අපි ලබන අත්දැකීම ශ්‍රණික දෙයක්. ඒ ශ්‍රණික අත්දැකීම පින්නතුනි යම් නම් හේතු පිටික එකතුවක් මේ අපි ලබන අත්දැකීම. ඒ හේතු පිටික ශ්‍රණිකව නිරුද්ධ වීමත් එක්කම අත්දැකීම අමතක වෙනවා. අලුත් අත්දැකීමක් ආයි අපි ලබනවා. දැන් බලන්න කණ්ණාඩියක් ළඟට අපි යනවා. කණ්ණාඩියක් ළඟට යනකොට අපි ඒ අවස්ථාවේදී දර්පණයත් අපේ රූපයත් ආලෝකයක් කියන මෙන්න මේ සාධක තුන එකතු වෙනකොට මොකද අපිට තියෙන්නේ? ඔය කණ්ණාඩියේ ඉදිරිය අපට රූපයක් පේනවා. එතකොට ඒ කණ්ණාඩියෙන් ඈත් වෙනවත් එකම රූපයක් මොකද වෙන්නේ? ඔය රූපය ඉතුරු නොවී මෙතන නිරුද්ධ වෙනවා. අන්න ඒ වගේ තමයි පින්තුනි. අපි යම් කිසි රූපයක් දැක්කනම් ඒ රූපය දැකලා රූපෙන් ඈත් වෙනවත් එක්කම ඒ රූපයේ පිළිවඳව තිබිච්ච ඇසින් කරන කටයුත්ත නිරුද්ධ වුණා. ඊළඟට මනසට යනවා. මනසිනුත් අලුත් අලුත් අරමුණු තමයි දැනිකව ගන්න එකට. අපි තියෙනුනේ කණ්ණාඩිය ළඟදී අපි මුලා වෙන්නේ නැහැ. මනුස්සයන් මැදින් අපි ටිකක් බුද්ධිමත්. අපි කණ්ණාඩිය ළඟට දැන් මේ පිනසුන් උදේ අංකල එන කලින් ඇතැම් විට කණ්ණාඩිය ළඟට ගිහින් මොන බර වෙන්නේ නැත්තේ. දැන් මේ පිනතුන් හිතනවාද මේ කණ්ණාඩිය තාමත් මුණ තියෙයි කියලා? ඔව් අපි දන්නවා කණ්ණාඩිය පොට්ටක් අර දැන් මුණ නැහැ කියලා. නමුත් බලන්න මේ කණ්ණාඩියම ළඟටම පූතෙක් හරි බල්ලෙක් හරි වඳුරෙක් හරි ගියොත් මොකද වෙන්නේ? ඒ සතා ඒ කණ්ණාඩිය ළඟ ඉන්නකොට හිතනවා තවත් කෙනෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ කණ්ණාඩිය පිටිපස්සට ගිහින් බලනවා සතා ඉන්නවද කියලා. ආයි ඈතට ගිහින් ආයි ඇවිල්ලා යනවා අර සතා බලලා බුරල යනවා. ඒ සතාට මොකද වෙන්නේ? ඒ සතා ඒ කණ්ණාඩිය ළඟින් මුලා වෙනවා. වසුරක් ළඟ යනවා නම් ඉලක් ළඟ යනවා නම් බල්ලෙක් ගෙන යනවා නම් මූණ දාලා බලලා බුරනවා ඇතැම්මිට. ආයි වෙන ගමනක් යන ගමන සර බල්ලා බලලා බුරල යනවා. එයා හිතන් ඉන්නේ වෙන කෙනෙක් ඉන්නවා කියලා. ඔව් නමුත් ඉතින් අපි එතෙන්දි මුලා වෙන්නේ නැහැ. නමුත් අපි කණ්ණාඩිය ළඟින් මුලා නොවන අපේ අනිත් හැම තැනකම මුලා වෙනවා. කණ්ණාඩිය ළඟින් මුලා වෙ මුනා නොවුනට අපි හිතන් ඉන්නේ දැන් gedara තියෙනවා සමාන අහපු දේවල් තියෙනවා බලපු දේවල් තියෙනවා එහෙම තමයි අපි හිතන් ඉන්නේ. නමුත් වෙනසනේ මේ අත්දැකීම කියන්නේ ක්ෂණිකව ඊයදී වෙච්චවස් පරිදේ නිරත වුණා. ආයි වෙනසුනි නැවත අපි අත්දැකීමක් ගන්නව නම් අලුත් අත්දැකීමක් හැටියට අපි නැවත ගන්නෙ අර අතීතයේ දේස් වර්තමානයට සම්බන්ධ කරලා. වෙනත් උදාහරණයක් ගන්න පින්නතුනි අපි පත්තිහානක කැම ටිකක් අනුභව කරනකොට අපි පත්තිහාන දිහා බලාගෙන කැම කන්නේ නේද? අපි යම්කිසි අවස්ථාවක අර කැම වල තියෙන කිහිපයක් එකතු කරලා අපි බත් ගුලියක් කඩට දාගන්නවා. කඩට දැම්මම බොහොම රසයි නේ. අපි ඊට පස්සේ කඩේ මේ බත් ගුලිය තියවට මොකද හිතන්නේ? අපි හිතනවා දැන් කඩේ මේ බත් ගුලිය රස එනකොට මේ රස එන්නේ මොන බත් කියලාද හිතන්නේ? මේ සිංහාරයේ තියෙන බත් එක මේ රෝලුට ගෙන්නේ රස කියලා හිතන්නේ. එහෙම නේද? ඔබට හිතෙන්නේ එහෙම. නමුත් මේ සිංහාරයේ තියෙන බත් එකද මේ රස එන්නේ දැන්? මේ ලස්සනට ලයිට් දාලා බොහොම මල් කෝච්චි එහෙම තියලා ඉස්සරහා තියලා අපි මේ පාට පාට කැම වර්ග අනුභව කරනකොට සිංහානකට දාගෙන සිංහානේ තියෙන ටික කඩන ගත්තට පස්සේ රස වෙනකොට අපිට හිතෙනවා මේ රස වෙන්නේ මේ සිංහානේ තියෙන ඒවායි කියලා. සැබෑලෙසම දැන් මේ රස දැනෙන්නේ සිංහාන තියෙනවද? සිංහාන තියෙන දේවල් නෙවෙයි පින්නතුනි. දැන් රස ලැබෙන්නේ දැන් මේ කඩට අරගෙන මේ කේඩ ග්‍රන්ථි සමග මිශ්‍ර වෙච්ච ටිකයි දැන් මේ රස. නමුත් අපි හිතන්නේ මේ රස මෙන්න මේ සිංහාන තියෙන ටිකේ රහ කියලා. සැබෑලෙසම පින්නතුනි අර දැන් රස විඳින දේවල් ටික එළියට ගත්තොත් මොකද වෙන්නේ? එතකොට පින්නතුනි ඒක ජීවිත රස වුණාට ඇහැට ප්‍රිය නෑ ඒක. මෙන්න මේක තමයි පින්නතුනි යථාර්ථය. අපේ ස්වභාවයත් මේකයි. අපි ඇහෙන් දකින රූපය අපි හිතන් ඉන්නවා කණෙන් අහන කොටත් ඒක ලක්ෂණයි කියන. ඇසෙන් දකින රූපය අපි හිතන් ඉන්නවා ස්පර්ශ කරන කොටත් ඒක බොහොම සියුම් ස්පර්ශයක් කියන. මෙන්න මේක පින්නතුනි අපේ වැරදි ස්ථානයක්. මෙන්න මේ නිසා තමයි අපි අනිත්‍යාවේ පටලැවිලා ඉන්නේ. ඒ නිසා ඇහැට දකින්න ඇද්දීම ඇහැට විතරයි සීමා වන්නේ. ඒක ඇහිදීම නිරුද්ධ වෙනවා. කනට අහන දේ කනට විතරයි ප්‍රිය. ඒක ඇත්තම ගැහැට ප්‍රිය නැහැ. එනිසා අපි මේ හැම දෙයක්ම ඉන්ද්‍රිය හයෙන්ම ගන්නේවා. ඉන්ද්‍රිය හයෙන්ම මිත්‍ර කරගෙන තමයි අපි මේක වෙනම අලුත් අත්දැකීමක් විදියට අපේ ළඟ තියෙන අවිද්‍යාව නිසා අපි වෙනම ලෝකයක මවාගෙන මේ ඉන්නේ. අපි චිත්‍රපටයක් බලනවා කියන්නේ මේකයි පින්නතුනි. චිත්‍රපටයක් විදියට අපි යම් කිසි ස්ථානයක දෙයක් බලනවා නම් එහේ යොදලා ස්ක්‍රීන් එක හෝ දිස්ත්‍රික්ක හෝ හැබැයිසන් පින්නතුනි නිශ්චල රූප ටිකක් තියෙනවා. නිශ්චල රූප ටිකක් එක පැත්තකින් වේගයෙන් කරකැවෙනවා අනිත් පැත්තෙන් සම්පේදාන තියෙනවා. මේ දෙක එකතු කළා අපි කතාවක් කියලා හෝ අත්දැකීමක් කියලා හෝ ලබනවා. මේවා වෙන් කරාම පින්නතුනි වෙන වෙනම දේවල් මේවා. අපේ තියෙන සංයෝජන වලින් අපි මේවා දුකයි සතුටයි ආදී වශයෙන් බෙදාගෙන මේ ලෝකයේ තුල අපි සංයෝජන ගොඩනගා ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ පින්නතුනි මෙන්න මේ යථාර්ථය අපට පැහැදිලි කළ දීලා මෙන්න මේ මුලාවෙන් අපව මුදවන්නේ. මේ මුලාවෙන් මුදවපු දවසට පින්නතුනි අපි මේ ඇලීම් ගැටීම් දෙක දුරු කර ගන්නවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අසන නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. මෙන්න මේ ස්තනික වැටි වෙන අත්දැකීමක් කියන එක අපි යම් කිසි දවසක දැනගත්තා නම් පින්නතුනි අපි දන්නවා අපි ලබන සියලුම අත්දැකීම් භෞතික හෝ භෞතික නොවන වශයෙන් හෝ කායික හෝ මානසික හෝ යම් කිසි අත්දැකීමක් ලබනවා නම් ඒ සියලුම අත්දැකීම් ඉතාම ස්තනිකව ලැබෙන අත්දැකීම ඒක ස්තනිකව නිරුද්ධ වෙනවා කියලා නුවණින් දැනගත්තා නම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු සංකත දේවල් මොහොතක් පාසා වෙනස් වෙන දේවල් කියන බව අපි නුවණින් තේරුම් ගන්න තියෙනුනේ. එදාට අපි මේ සත්‍යයන්ට පුද්ගලයන්ට දේවල් වලට යම් අත්‍යවශ්‍යම තාපේ ඇලෙන ගැටි අඩු වෙනවා. ඇලීම අඩු වුණා නම් ඇලීම අඩු වෙච්ච ප්‍රමාණයට පින්නතුනේ ගැටීමත් අඩු වෙනවා. යම් කිසි ප්‍රමාණයක් අපි ඇලුණා නම් ඒ ඇලිච්ච දේවල් වෙනස් වෙනකොට Taman අහිතරු වෙනකොට අපි දුකටපත් වෙනවා. ඒ නිසා ඇලීම අඩු වෙනවා කියන්නේ ගැටීමක් අඩු වෙනවා. ඒ දෙකම අඩු වෙනවා කියලා කියන්නේ දුක අඩු වෙනවා කියන එකයි. ඒ නිසා මෙන්න මේ අනිත්‍යතාවයේ නුවණින් දැකීම නිවන නෙවෙයි. මේ අනිත්‍යතාවයේ දැකීම ඒත මග්ගෝ විසුද්ධිය. මේක විසුද්ධියට මගයි. මේක නිවන නෙවෙයි. නිවනට මගයි මේක. ඒ නිසා ඒ අනිත්‍යතාවය ඊට පස්සේ දුකක් හැටියට දකිනවා. මේක වෙනස් වෙන දෙයක් නම් මේක සදාකාලික සැපයක් නෙවෙයි කියන කාරණේ අවබෝධ වෙනවා. ඒ වගේ මේක අනාත්මයි කියලා මම මගේ වශයෙන් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගන්න බැරි දෙයක් මේක තමන්ගේ වශයෙන් පවත්න්න බැරි දෙයක් කියන එක නොනි තේරුම් ගන්නවා. ඒ තේරුම් ගත්ත දවසට පින්නතුනි ත්‍රිලක්ෂණය අපි තේරුම් ගන්නවා ගත්තාගෙන යන සුමානයකට. ඒ ත්‍රිලක්ෂණය තේරුම් ගත්තා කියලා කියන්නේ ගේ දොරක් හැරලා කැලේකට දුවනවා නෙවෙයි. ගේ දොර තුල ඉඳගෙනම ඇලීම් ගැටීම් අඩු කර ගන්නවා. ඇලීම් ගැටීම් ටික අඩු කර ගන්නවා යුතුයම් ටික කරනවා. දරුවන් වශයෙන්, සාමි භාර්යාවන් වශයෙන්, දරුවන් දෙමාපියන් වශයෙන් යුතුයම් ටික කරනවා ඇලීම් අඩු කර ගන්නවා. ඒ නිසා බුදුදහමෙන් මඟ පෙන්වන්නේ එක පාරම ගෙදර ඉඳලා කැලේට යන්න නෙවෙයි. ගෙදර ඉඳගෙනම මේ අත්දැකීම් ටික ලබලා තමන්ට නිවසේ ඉඳගෙනම මේ දුකෙන් ටිකෙන් ටික නිදහස් වීමේ මාවට කියන්නේ බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ. ඒ නිසා පින්නතුනේ කච්චාන ගොස සූත්‍රයෙන් ප්‍රකාශ වෙන මූලික කාරණා ටිකයි අපි සාකච්ඡා කළේ අපට ලැබිලා තියෙන වෙලාවෙ හැටියට. ඒ නිසා මේ කාරණා තව තවත් මේ පින්නතුන් තේරුම් අරගෙන තම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන වඩ වඩාත්ම බුදුරජාණන් වහන්සේගේ සැබෑ සදහම් පණිවිඩය මොකද කියන එක ගැඹුරින් තේරුම් ගන්න උත්සාහ කරන්න බුදුහාමුදුරුවෝ දේශනා කළේ පින්නතුනි නිතරම අපට අප්‍රමාදී වෙන්න කියන එක මේ ස්තනියක් හැදිරන්නේ එක දේශනා කළේ මේ ස්තන සම්පත්තිය දුර්ලභ අවස්ථාව ඉක්මවා ගන්න එපා. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියන එකයි දේශනා කළේ. ඒ නිසා ලැබුවා වූ මිනිසත් භාවයෙන් ස්තන සම්පත්තියෙන් උතුම් සත්‍යයෙන් අපි ප්‍රයෝජන ගනිමු. එසේ කටයුතු කිරීමට මේ හැම දිනාටම සිරුවන් සරණින් නිරොග් නිරෝගී සම්පත් දිගාතේ සම්පත් කළ සේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාවේදී තම ගෞරවයෙන් සද්ධර්ම ශ්‍රවණය කළා දහම් පඬුරු පූජා කරනවා. රැස්කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මේ හැමදෙනාගේම නමින් මියගොස් කිසියම් ඥාති පිරිසක් පිළිබලාපොරොත්තු වෙනත්නම් ඒ සියලුම ඥාතියෝද මේ සින් අනුමෝදන්ව ඒ හැමදෙනාගේම සතර ජීවිත සුවපත් වේවා කියන පැතුමේ නියගේ ඥාතීන් පැතුම් අනුමෝදන් කිරීමක් පස්සෙන් සාදුකාරයක් පවත්වන්න. අද මේ පින්කමේ දායකත්වය උතුරමින් බලාපොරොත්තු වෙනවා ඊට මාසතර 15ට කලින් අභව ප්‍රාප්ත වූ මහනුවර ප්‍රීම්රෝස්හි උපාලි ධර්මරත්න මහත්මයාට පින් අනුමෝදන් කිරීමට එම මහත්මිය ප්‍රධාන දූදරුවන් විසින් මේ පින්කමේ දායකත්වය උතුලනවා. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු ඒ උපාලි ධර්මරත්න මහත්මයා ප්‍රධාන මේ පින්තු නමින් මියගොස් කිසියම් ඥාති පිරිසක් පින් බලාපොරොත්තු පිළිවෙත්නම් ඒ සියලුම ඥාති උද මේ පින් අනුමෝදන්ව ඒ හැමගේ සතර ජීවිත සුවපත් වේවා අවසන උතුම් මොණිවරින් සැනසෙත්වා කියන පැතුමෙන් නැවතවතාවක් අපි සාධුකාරයක් පවත්වමු. රැස්කඩගත් සීලම කුණ ධර්මයන් සම්මා දෘෂ්ටික දෙවියන්ට අනුමෝදන්ව ඔබ අප හැමදෙනාමත් අපේ රටේ දෑ සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් හොඳින් ආරක්ෂා කර දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරවමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සං සදා. ධර්ම ශ්‍රවණී කිරීමෙන් දහම් පඬුර පූජා කිරීම ආදී වශයෙන් කරස්තරගත නිස්සියලු කුණධර්මයන්ගේ බලයෙන් මේ හැම දිනාටමත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය සතර ජීවිතයේ සුවපත් භාවය ප්‍රාර්ථනානුකූලව උතුම් මොණිවන් සුවයස්සල සේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තා ච නින්දුං භා භයං පන්තා ච නින්භයා සෝකං පන්තා ච නින්සෝකා හොන්තු සම්බේති පානිනෝ. දුකින් සේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් සේලෙන සත් බිය නැති වෙත්වා. සොවින් සෑදෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් හැමදෙනාටම තෙරුවන් සරණයි.